මෙම ධර්මානුශාසනය පවත්වනු ලබන්නේ කනව ගල්දුව ගුණවදන යෝගාශ්‍රමය වාසී ගෞරවාර්ය නායනී අරියනම් ස්වාමීන් වහන්සේ විසින්ය. දත්තෙන් සේමානි දෙස්සවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්කනානි යේ සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනන්‍යා සතේ අකාලං අජ්ජාවසති රාජා හෝති චක්කවත්තේ චාතුරන්තෝ විජිතාවේ ජනපදස්ථාවරියම් පන්තෝ සත්ත රතන සමන්නාගතෝ සස්සේ මානි සත්ත රතනානි භවන්ති දෙයසේදන් සත්ත රතනං හත්ති රතනං අත්ත රතනං මනි රතනං විත්ති රතනං ගාතති රතනං පරිණායක රතන මේව සත්තමං පරෝසහස්සං කෝපනස්ස සුත්තාන්ති සූරා විරංග රූපා පරසේනම් පහන්දනෝ සෝයිමං පතලින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන සමේන අභිජේ අජ්ජාවතති සතේ කෝපන අගාරස්මාන ගාරියං සම්මජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්ලෝ සතමානි තානි භික්ඛවේ ගත්තං මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛනානි යේ සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනන්‍යා සතේ අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවන්තේ සතේ කෝපං අගාරස්මා අනගාරියං සම්වජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවක්ඛං සංඝෝ ඉද භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිත්තේ යම් දෙවිකවේ මහා පුරිසෝ සුප්පතිත්තේ කපාදෝ යම් දෙවිකවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛනං භවති කුණේත බරං විත්තවේ මහා පුරිසස්ස ස්ථාපාද කලේක ජක්ඛානි ජාතානි හොන්ති තාස්සාරානි කනේ මුකානි සම්මාකාර පරිකෝරානි දුවිභක්තන්තරානි ආයත පන්හෝති දීගංගුලී හෝති මදු සලුන අත්තපාදෝ හෝති ජාල අත්තපාදෝ හෝති උස්සංක පාදෝ හෝති එනි ගංගෝති සුතකෝව අනුනන්තෝ බෝහි කාමිතරේ නිජන්නු කානි පරිමසති පරිමඤ්ඤති කෝතෝ හික වක්කගුහි හෝති සුරන්න වන්නෝති පංචන සංයබස්සතෝ සුකුමස්සවිහෝති සුකුමස්සා සමියා රජෝ ජල්ලං පායේන උපලින්කති ඒකේත ලෝමෝති ඒකේකානි ලෝමානි ලෝමකෝපේ සුජාතානි ගුන්ධංග ලෝමෝති ගුන්ධංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලා වක්කක ජාතානි පදක්ෂිනා වක්කක ජාතානි සල්පස්ස දෝති සිය කුම්බන්ද කායෝ කිති සම්තරන්තෝ නිමින්රෝද පරිමන්දරෝ පියාවතක්වස්ස කායෝ තාවතක්වස්ස යාම යාවතක්වස්ස ධාම තාවතක්වස්ස කායෝ සමවත්තක් සන්දෝ තිරදර්ග ධම්මෝ සිය අනෝති තත්තාවේත දන්තෝ අවිවර දන්තෝ සුසුක්ඛ දාතෝ විපහෝත නිවෝ බ්‍රහ්මන්තනෝ පරමේක භානි අභිනිවනෙක්කෝ ගෝකකුමෝ උන්නා බමුකන්ත නිජාතා හෝති යෝදාතාම දුකුල සන්නිබා පුනච පරං භික්ඛව මා පුරිසෝ උන්නීත නීතෝ යම් දෙවිකවේ මහා පුරිස උන්නේත නීකෝ තේ යම් දෙවිකවේ මහා පුරිසස්ස මහා පුරිස රක්ඛනං භවති මානිකෝ තාමි දෙවිකවේ ගත්තේ මහ පුරුෂස්ස මහ පුරුෂ ලක්ෂණනි භවන්තේ සමන්නාගතස්ස මහ පුරුෂස්ස දේව කතිරෝ භවන්ති අනන්‍යා සතිය බාලං අඥාව සති රාජා හෝති චක්කවර්ති සතේ කෝපන අගාරත්මානගාරියං පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං අතිජාති උපෝධනීය මහෝපාධ්‍යාය මහා ශාන්තිමය මහන්සේ දෙන අතිපෝය ජස්නදාචාර්යවතුම මහා ශාන්තිමය මහන්සේ දෙන අවසර සද්ධාවන්ත කින්නතුනි සුංගෝපාද්‍යව භාග්‍යවත් අධ්‍යාත්මගේ සරුවක් සම්මා සම්බුද්ධ ජානන් වහන්සේ ලබ පහළ වීමෙන් රූපේත ආවෝධ කරවන් එදුණු සතුච්ච සමුපාද ධර්මයේ පිළිගන්නේ ඉතා අගනා විදර්ණයක් පැහැදිලි කළ හැකි දේශනාවක් ගත්ෙන්ස මහා පුරුෂ ලක්ෂණ දේශනාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිටියා වූ මෙදිකක් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ මේ දේශනාව සඳහන් වන්නේ දීඝනිකායේ පාදක වර්ගයෙහි 30 සූත්‍රයේ වදීමයි. ලක්ෂණ සූත්‍රයේ දේශනා කරන්න හේතු වුණේ සහස්නවර වාසයේ බෞද්ධ මහා ජනතාව අතර ඇති වුණු විශේෂ කතාවක් මුල්කරගෙන මේ දේශනාව සම්බන්ධව අපේ සෑහෙන වේලාවක් ගත කරගෙන සම්මන්ත්‍රණය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව නිවන් දොරටුවක් බව පින්වත්න් දැනගෙන ගන්නවා. යම් කෙනෙක් අත්ථීතත්ව මනසිකත්ව සම්පංචේතකව සමන්නාහරිත්ව ඕහිතසෝතෝ ධම්මං සුනාති අර්ථවත් කොට මේ කර්මී මත ඊටාම අවශ්‍යයි කියන බව මනාව තේරුම්ගෙන මනා නුවණින් මෙනෙහි කරමින් දේශනා කරන කර්මයේ දෙකවෙනි අනුභව කරමින් සාමය කරමින් සිට ඇතුළත් කරගනිමින් දසවන්නම ආගම ධම්ම පදයකට සමන් දෙනවා මේ ධම්ම ඇසීම විමුක්තායන තීර්ථයක් නෙවත් නිවන් දැකින කාරණයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එවැන්ම දේශකයන් වහන්සේ නමකොත් අන්‍ය විදෙනවී සමන් දේශනා කරන ධර්මයේ පිට දීක්වාගෙන මනා දිනුවනි සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙන අධිස්ථානයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් විමුක්තායන තීර්ථයක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අප දෙපක්ෂයේ මේ මොහොතේ සතර මඟඵල නිවන් ගැන දෙන ලොවිලි ලෝතුරා සතර ප්‍රාර්ථනා සතර කර දෙන සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලක්ෂණ සූත්‍රාංග දේශනාව සානුව ධම්ම පදයක් දෙකෙන් ක්‍රමණය කරමින් අප ප්‍රාර්ථනා කරන අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න හේතු වාසනා වේවා කියන පැතුමේ සාර්ථකවන්දෙමු. ලක්ෂණ සූත්‍රය දේශනා කොට වදාළේ සරත්නවර දේවදා මහා විහාරයේදී. ඒ කාලේ සරත්නවර වාසය කළ 7 කෝටියක් බෞද්ධයන් එයින් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවක පිරිස 2 කෝටියක් මගඵල නිවන් නොලැබූ බෞද්ධයන්. මේ බෞද්ධයන්ට නිතරම බණ අසන්නට ලැබෙනවා, බුද්ධ ඥානන් වහන්සේ දකින්නට ලැබෙනවා, ධම්ම කීර්තම් කරන්න අවස්ථාව ලැබෙනවා. මේ මනුෂ්‍යයන් අතර සදාවතුන් අතර කතාවක් නැ නගුණා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ පදන් තුනක් හැය දක්වා මුල පටන් අග දක්වා මලෙන් කිරී කිරීගේ පරසතු වෘක්ෂයක් වගේ සත්‍යු මෙල් සතුන් ගත්ත නෙළුම් විලක් මාමේ විලක් වගේ සම්තරණක් වගේ හරියට තරු පිළවලා ගන්න හඳ මමලක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා. මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කාර්මිකා කුසලයකින්ද අපට දැනගන්නට නම් කොතරම් වාසනාවක්ද මේ විදිහේ කතාවක් මහජනයා අතර පැනනගුණා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහා ස්වාමීන් වහන්සේට මේ කතාව හට ලැබී භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන දැනගැනීමට මහජනයා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. අනුකම්පාවෙන් මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණ ලබන්ට හේතු වූ කාර්මිකා කුසල ධර්මයන් දේශනා කරන තේකවා ආශිලා ආරාධනා කළා. මේ ආරාධනාවේ පරිදි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව දේශනා කොට වදාළා. මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවක විස්තර දේශනාවක් දේශනේ බඳව අවශ්‍ය ධර්ම කොටසේ පමණක් අපි කර ගනිමින් අපි මේ මොහොතේ මේ ධර්ම දේශනාව සඳහා වේග කර ගන්නවා. ජක්තිමාන දික්ඛවේ මහා පුරිසත් මහා පුරිස ලක්ෂණානි මහණෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ දෙපිටක් මහා පුරිස ලක්ෂණ පිළිදා කියනවා. යේ සමන්නාගතද මහා පුරිසත් දේවගත්ව භවන්ති අනන්‍යා. ඒ මහා පුරුෂ ලක්ෂණේ සමන්නාගත උත්තමයන් වහන්සේට දතු දෙකයි ලැබෙන්නේ දෙලක්ෂයක් නොවේ. සතේ අගාරං අධ්‍යාවකේ රාජා කෝටි චක්කවර්ති ඉදින් ඉදේ වාසය කරන අනන් චක්කවර්ති රජ වෙනවා. ධම්මිකෝ ධම්ම රාජා ධාරුතෝ ධර්ම රක්ෂාමික රජ කෙනෙක් බවටපත් වෙනවා. චාකුදන්තෝ විජිතාවේ ජනපදත්ථාවද යක්ත්වෝ සත්‍ය රත්න සමන්වාගතෝ සක්රුවනකින් සමන්වාගත වූ මුළුමහා සතවාසී නිස්සාවර භාවයක පැමිණෙව්වා වූ ශාස්ත්‍රීයක රාජ්‍යයක් එතුමා පාලනය කරනවා. දහමක තනක පුත්‍රයන් ඇතුළු සත්‍රුව නිමෙමි මේක කිති රජතුමා දෙවියන් සැත ලෝකයේ ආතර අතිශයින්ම සම්භාවනීය රජ කෙනෙක් බවට පත් වෙනවා. සතේ කෝපන අගාරත්ම අමදාවියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවක් අච්ඡන්තෝ. ඉදින් නිදෙන් නික්මි සාමුණේක ප්‍රෞජාව ලබනවන දෙලෙත්වෙන විවෘතේ කලාවෝ සියල්ල සර්වඥතාඥානෙන් අවබෝධ කරගන්න අරහත් සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ නමක් වෙනවා කියලා උන්වහන්සේ පහදා දුන්නා. සතුමානිසානි දික්කවේ මහා ධක්ඛින්ත මහා පුරිසත් මහා පුරිස ලක්ෂණානි මහණෙනි සක්විති රජකම හෝ සර්වඥ රාජෝත්තමකම හෝ සදා දෙන ඒ දෙතිසක් මහා පුරිස ලක්ෂණ නම් කවරේද? ඉදමිච්චමේ මහා පුරිසෝ සුත්තිත්තිත පාදෝ හෝති. මානමේ මේ ලෝකයේ උපදින මහා පුරුෂෝත්තමයන් වහන්සේ සුපීති සිරිතෝ ඇති සුත්තමේ වෙනවා. එතනා පාපකලයේ සිද්ධාස්වාමි ජාතාන හොන්ති පහස්සාරාණ කණේ විසාන සනාබිකාන සම්බාකාර පරිපූර්ණ සීබත්තන්තරානි. නදතයක නිම්වරුළු තයක දහසක් නැමි දහසක් දැවි තයක සර්වාකාර පරිපූර්ණ වූ චක්‍ර යුග්මයක් චක්‍ර ලක්ෂණයක් රීපාද පත්ලෙහි පිහිටනවා. ආයත පන්හි හෝතේ දිත් නිලිඳු ඇති උත්තමයේ දෙනවා. දී ගංගුලි හෝතේ දිත් හැඳිලි ඇති උත්තමයේ දෙනවා. මුදු තරල අර්ථ පාදෝ හෝතේ මුර්දු මුල අතුල් කතුල් ඇති උත්තමයේ දෙනවා. ජාල හත්ක පාදෝ හෝතේ ජාල ලක්ෂණ අතුල් කතුල් ඇති උත්තමයේ දෙනවා. උස්සංක පාදෝ හෝතේ උසුම් සීක දිහින් පාය ඇති උත්තමයේ දෙනවා. ඒ ජංගෝ හෝති ඕලුම් වාගේ ජංගාවන්නේ ජංගායති උතුමෙක් බාටපත් වෙනවා. චිතකෝව අනෝනමන්තෝ උභෝහි පානිතලේ ජන්නපාන පරිමතුති පරිමජ්ජතේ චිතවනක් මොන මේ ත්‍රිහත් යුග්මයෙන් දෙදන මණ්ඩල පිරිමදින්න සමරකෙද්ද මේ වෙනවා. හෝතෝහිත වක්කගෝ හෝති කොපුවකින් සංගවනු පුරුෂව්‍යංගින ඇති කෙනෙක් වෙනවා. සුවන්න වන්නෝ හෝති සම්වන් සිරුරක් ඇති උතුමේ වෙනවා. සුකුමක් චවී හෝති අපිකලන තිනුගේ සිහියක් ඇති උතුමේ වෙනවා. ඒකේක ලෝමෝ හෝති ඒකේකාන ලෝමාන ලෝමකූපේ සුජාතානි ලෝමකූපයක් පාසා එකේක ලෝම ගහතයි දැකින් කිසියාව උතුමේ බාලපත් වෙනවා. උද්දංග ලෝමෝ හෝති උද්දග්ගාන ලෝමාන ජාතාන නීලාන අංජනවන්නාන කුංගලවත්තාන සදප්පිනාවත්ත ජාතානි එකේක රෝම කූපේක පිහිටියා වූ අඳුන් වන්දු දකුණතක තරතෝනා වූ උතුලක් බලාගෙන දිහිතෙන්නා වූ රෝම තාපය දුක්මේ වෙනවා. සත්පුස්ස දෝමෝතේ සත්තනක පිරුණු මාංශ ධාතය දුක්මෙත් බාහපත් වෙනවා. සිය කුබ්බද්ද කායෝ හෝති සිංහ රාජාගේ పూర్ව කායයෙන් පරිපූර්ණ දේහ සම්පත්තියක් ඇති දුක්මෙත් වෙනවා. චිතං කරන්තෝ හෝතේ පිරුණු ජාලවරය දුක්මෙත් බාහපත් වෙනවා. නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාවතක්වත් කායෝ තාවතක්වත් ධාමෝ යාවතක්වත් ධාමෝ තාවතක්වත් කායෝ බමේ යම් පමණද උස එකමනට පිහිටිනා වූ නිබ්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය සමන්වාගත වෙනවා. සිහි චිතන්තරන්තෝ හෝති නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති සිය හනු හෝති සිංහ රාජයාගේ යතුනුවෙන් පරිපූර්ණ හරු හනු යුගලයක් ඇතුතුමෙක් වෙනවා. සකබ්ද සංජී හෝතේ උඩුවක් බලාපියේදී සත්‍ය අසනහරය කිසිමෙක් බාටපත් වෙනවා. චක්කාලේක දන්තෝ හෝතේ සපලසක් දන්ත ඇතු කිසිමෙක් බාටපත් වෙනවා. සම දන්තෝ හෝතේ සම මත්මුද කීටි දන්තයන් ඇතු කිසිමෙක් බාටපත් වෙනවා. අභිවර දන්තෝ හෝතේ සිදුරු නැති දන්ත ඇතු කිසිමෙක් බාටපත් වෙනවා. සුසුත්ත දාතෝ හෝතේ මනාව පරිසුද්ධ වූ සුදු සුදු පාපින් බඹරන දලදා ඇතුතිමෙත් බාටපත් වෙනවා. සමවත්තක් සංදෝහෝතේ සමව වටව පිරුණු ජීවයක් ඇතුතිමෙත් බාටපත් වෙනවා. අභිනීල නෙත්තෝ හෝතේ අතිකල නීල වර්ණයෙන් බඹරන නේත්‍රයොග්මයක් ඇතිකෙනෙක් වෙනවා. ගෝපකමෝ හෝතේ අතිසයම් ප්‍රසන්න නේත්‍ර ඇතුතිමෙත් බාටපත් වෙනවා. පහුවත ජීවෝ හෝතේ දිගුකුල තුනේ වූ ජීවාභාවය තුනේ බලපත් වෙනවා. ධම්මස්වරෝ හෝතේ බ්‍රහ්ම රාජාගේ ස්වරයට බඳු විශිෂ්ට ස්වර සම්පත්තියක් ඇතුළු කෙනෙක් බාටපත් වෙනවා. කුණීත තීසෝ හෝතේ දිගුකුලක් නිය අතේ රත රෝද කුණුල් නලාකලයක් දැක්වා වෝද කුණීත තීසතා ලක්ෂණය සමන්වාග දුකෙක් බාටපත් වෙනවා. උන්නා බමුසංකර ජාතා හෝ විදු ඕදාතා මුදුකෝල සංනිභා අතිතයම් සුබ්‍ර වර්ණියම් බබලන අතිතේ කිනිදුනාව දකුණකට කරකෝනාව හිදී බුගුලක් වැනි පූර්ණ රෝම ධාතය කිලුකමේ බාපපත් වෙනවා. හිමානි කෝසාන දිත්තේ දක්ෂිත මහා පුරුෂත් මහා පුරුෂ ලක්ෂණානි මහින්නේ මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට බිහිකන්නා වූ එදිතක් මහා පුරුෂ ලක්ෂණ මෙතේ බිහිකනවා. මේ මහා පුරුෂ ලක්ෂණය සමන්වාගත උත්තමයන් වහන්සේ දිව සිටියානම් ධාර්මික චක්‍රවර්ත රජ කෙනෙක් වෙනවා පැවිදුණානම් ලෝකුරා සම්මා සම්නිපදයේ පත් වෙනවා කියලා මේ දේශනා පිළිබඳව මාතෘකාව ආරම්භ කළාය. මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාව දේශනා කරන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා හිමානි කෝපයේ පිටුවේ මහා පුරුෂත්ව මහා පුරුෂ ලක්ෂණානි බාහිරතාපේක යෝධාරේති මානියේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර තාපතවරු ඍෂිවරු එවන්ගේම බ්‍රාහ්මණවරු ධාරණය කරගෙන සිටිනවා. නෝත කෝපයේ ඥානන්තේ හිමස්ස සම්මස්ස කතත්තා ඉදන් ලක්ෂණ ප්‍රතිලබතියේදී ඒ බාහිරක ඍෂිවරයෝ බ්‍රාහ්මණයෝ උගතුන් දන්නේ නැහැ මේ කුසල කර්මයේ මේ ලක්ෂණේ පිළිතුනවා කියලා දන්නේ නැහැ කියලා උන්වහන්සේ පහදලා දුන්නා. අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ උපන්න අක්ෂිනි දවසේදී සුද්ධෝදන මහරජතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ පරිසරට පැමිණි බ්‍රාහ්මණවරුන් 108 දෙනෙක් කඩිනිවෙතට වැඩම කරවාගෙන සංග්‍රහ සම්මාන පවත්වලා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පිළිගන්නවා. ලක්ෂණ පරීක්ෂා කළ සුදුසු නාමයක් ලබන්ටයි කියලා. මේකත් යාකම් මංගල සම්මත බ්‍රාහ්මණයන් අතුරෙන් 8 දෙනෙක් ත්‍රිවේදයේ පදක් ප්‍රාප්ත වූ 8 දෙනෙක් දෙන් කරන මේ 8 දෙනා මේ කුමාරයන් ලක්ෂණ පරීක්ෂා කළා. එයින් 7 දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා ප්‍රකාශ කර සිටියා මේ කුමාරයන් දෙවිතක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ කුමාරයෙක් ගැනින් ජීවිතයේ සත්‍ය රජ වෙනවා පැවිදුණු ලෝකදා බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සියල්ලන්ට නවක වූ කොණ්ඩඤ්ඤ මානවක තුමා උත්මයන්ගෙන් ලැබුවා ප්‍රකාශ කළා. මේ උත්මයා කිසිසේ දිවිගේ රැඳෙන්නේ නැත. මේ උතුමා ඒකාන්තයෙන් ගිහිගෙන නික්මී මාව පරාජය කොට වාසනාසයිත සතරක් වේයම සෝදාහර සරුවක් මෙදා ඥානෙ දෙපක් වෙනවා කියලා ප්‍රකාශ කළා. එතුමා තමයි පසු කාලයක පැවිදිලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් මහා රහත්භාවයට පත් වීමා ගාලේ. එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් තබන මේ සුබ මොහොතේදී දෙවියන් ඇට ලෝකයාට අර්ථයක් සිද්ධ කරනවා ආදීන වචනය ඇති අන්වර්ථ නාමයක් මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේට ලැබුවා. සිද්ධාර්ථ කියන මේ උත්තම නාමයේ උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාර්ථනා කරගෙන අසුද්ධ නාමයක් සිද්ධාර්ථ කියන මේ දුන් නාමයේ වාක් ප්‍රනිධානය පුරණ කාලේ අප මහා බෝධිසත්වයන් වහන්සේ පුරාණ ගෞතම සරුවඥන් වහන්සේගේ නැගෙන කෙනෙක් වේක දෙවිතියා රාජ මාර්ගාවක් එතුමිය දිනක් දීර්ඝ කාලයක් වැඩම කරමින් සිටිය දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේට අබතෙල් පාත්‍රයල් පූජා කළා. මේ පූජා කළ ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මගේ සහෝදර ජේෂ්ඨ භාතෘව සරුවඥන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම නම් වෙනවා නාමයෙන් සිද්ධාර්ථ නම් වෙනවා ලංකේ කාර්ය නම් වෙනවා මේ සිද්ධ කළ අගතේ පූජා කුසල බලයෙන් මට අනාගතේ පුරුෂාත්භාවයක් ලැබේවා. මට අනාගතේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නම් ඇතිව ලෝකුරා බුදුනේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ඒ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේ මේ තථාගතයන්ට කල්පනාපේකට පෙර දීපංකර නම් ඒ සරුවත් සම්මා සම්බුද්ධත්වයට පැමිණවා දාලා සදාවතේ පූජා කළ සිද්ධාර්ථ නාමයකට උත්තමව දීපංකර පාදමෝලයේ සිමේද තාපකයන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් අභිනිහාර පවත්වා නියත විවරණදී ලබා ගත්තා. සදාපතන් සාරාංශයේ තවත ලක්ෂයක් වුණේ සූවිසි බුද්ධ ශාසනයක තිරුණාත්ලේ ලබමින් පාරමී ධර්මයන් මත්සත්‍රා ප්‍රබුද්ධ දෙන අන්තිම ප්‍රභාවයේ සාත්‍ය වර්ගයේ ගෞතම ගෝත්‍රයේ සිද්ධාර්ථ නාමයේ ලබා ලෝකුරා බුදු වෙන වාසනාව ලැබුණා. මේ සිද්ධාර්ථ නම ලබා ගන්න පුව මහ බෝසතාණන් වහන්සේ විසුනම අවුරුද්දක් වුණේ ජීවිතය වින්දනය කරන සතර ternary දැකලා ජරා ව්‍යාධි මුර්ථ කියන මේ අරමුණු අනුව භාවනා වැඩලා ප්‍රමන ජීවිතයක් දැකේ දැහැදී උපතින් විසුනම වේලි අවුරුද්දේ අතලකුණි පතලකුණ බොහෝ දවසේ සාවුල කුමාරයන් වහන්සේ උපන්න දවසේම මහා අභිනිෂ්ක්‍රමණය කොට ගතිකාර බ්‍රහ්මරාජ පිළිගන් වාපිරිතර ගරව උත්තම ප්‍රෝඥාවේ තේකපත් අවුරුදු 6ක් මුළුල්ලේ දුක්තරක්‍යා කළ මධ්‍යම ප්‍රතිපදාව සාරගෙන බොමුලාරා වැඩිඳගෙන මාර පරාජයකට ලෝසුදා සම්මා සම්බුදු පදවියට පත් වේවදාලා ඒ අතම තම ගුණ ඇති සාක්ෂි සිංහ වූ සමන්ත භද්‍රව සරුවත් රාජෝත්තමයන් වහන්සේට අපේ නමස්කාරය වේවා. ඒ භාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතයේ පූජා වේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කරණපීත ආශිර්වාදය නිවන් දකිනාතුරු අප සමග ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ඊළඟ කාරණේ සයබලමු. යම්ති බික්කවේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං භවං කුරිමං නිකේතං කුම්භේ මනුෂ්‍ය භූතෝ සමානෝ ධම්ම සමාදානෝ අහෝති කුසලේසු ධම්මේසු අවක්කිත සමාදානෝ කාය සුතරිතේ වචී සුතරිතේ මනෝ සුතරිතේ දාන සංඝානේ සීල සමාදානේ උපෝතත වාසේ මක්ඛේ කාය බෙත්තේ කාය සාමඤ්ඤ කාය බ්‍රහ්මඤ්ඤ කාය කුලේ ජෙත්තා පසාය කාය අඤ්ඤතරණ කරේගිත අභිකුසලේ ධම්මේසු මාමි තථාගතයන් වහන්සේ අතීත භවවලදී අතීත ජාතිවලදී පාරමී භූමියේදී මනුෂ්‍යා ස්වභාවයේදී දම් දීම සිය සමාදන් වීම හේවත් වීම මෞඛ්‍ය උපස්ථාන කිරීම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී උපස්ථාන කිරීම වැඩි හිතයන් උපස්ථාන කිරීම එවැන්ගේම කාය සුචිරිත වාචික සුචිරිත මනෝ සුචිරිත ආදී වශයෙන් කියන අනුක වේද කුසල ධර්මයන් කිරීමෙහි දැඩි සමාදානයෙන් වාසය කළා. සියලු කාරණි සාමීයතුන් වහන්සේ පාරමී කිරීමේදී කුසල ධර්මයන් යෙදුණා. බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම කියන අධික කුසල ධර්මයන් පුරනවා සාමාන්‍යයෙන් ඉදිරියට tabs පියවර පස්සට නොමෙන්න ඒ තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. සමහර විටුන් වහන්සේගේ පාරමී ධර්මයන් කුසල ධර්මයන් අතරමං කිරීමට දෙවියන් මායන් ඉදිරිපත් වූ අවස්ථාවල ඒ දෙවියන් මායන් පළවා හරිනේ ඔවුන් විශ්මයට පමුණුවමින් සමන් වහන්සේ අදිස්ථාන කරගත් කුසල ධර්මයන් ඉෂ්ට කරන් උන්වහන්සේ සමර්ථ වුණා. කුඩා ප්‍රතිකුලයෙන් ලෙහෙන්නෙක් වෙයිද සමන්ගේ පැතුම් සහිත කූඩුව මුහුදට ගිය වෙලාවේ දවස් හතක් මුළුල්ලේ නොකන ඔබේ මුහුදේ ජීවිතෙන්ද පටන් ගත්ත මේ කුඩා සැප. මේ නම් මේ දැක්කා වූ සම්බුදු රජතුමා වහා පමිණ ඇතෙන්ද තමලයා ස්වාමී නිෂ්පල වැඩක් කරන්න මොන මොඩකමක් නේද කියලා. මේ වෙනම කියාවිකියා මම නිෂ්පල වැඩක් කරන්නේ නැහැ. මම කරන වැඩේ සාන්තිය සාර්ථකව මගේ ප්‍රථම සැටි කූඩුවම ගන්න ඕනේ බලන්තයි කිව්වොත්. ඒ අවස්ථාවේදී සම්බුදු රජතුමා එතුමාගේ ඉතිර අදිෂ්ඨානය දැකගෙන ඒ අහිංසක පැටවෙන් සදා දෙන්නා. මේ විදිහට මිනිසෙක් වෙනුනේ ත්‍රිසංගත ආත්මවල දෙපළව වහන්සේ තමන් බලාපොරොත්තු වන අදිස්ථානය නොකඩවායි සම්පූර්ණ කරාට ඉදිරිපත් වුණා. මහා ජනක කුමාරයාව මහ මොහොතේ වැටේ තීරණ අවස්ථාවේදී සතුලස්සක් වූවව දවස බව දැනගෙන හඳ මඬලේ කරතියන්න කටසෝදාගෙන සිය සමාදන් වුණා. ඒ අවස්ථාවේ මුහුදට අදිගුරුක දේවතාවෙක් පමණ කතා කරමින් සිටියා. ඔබතුමා මේ ගොඩක් තරක් දෙයක් මතින් මහ සාගරේ පිනන්නේ කවදා ගොඩින්දද? මේ අවස්ථාවේදී බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා අවදාපත් නිෂ්ඵල නොවන සීනියමක් මා මේ කරන්නේ මගේ සීනියේ කාන්තේ කාර්යකම මොකද මෙම කියනවා යනවා මයි කියලා සඳහන් කළා. ඔබ බලන්නේ කවදානම්වත් මම රාජ්‍යයක පත්මලා දම් කින්තා කරමින් දසන ආකාරයෙන් රාජ්‍යයෙන් හරි බලන්නේ කියලා දේවතාවුන්ට ප්‍රකාශ කළා. යාත්මාවුන් වාසයේ කියලාන භාවයෙන් හා මෛත්‍රියන් භාවයෙන් මේ දේවතාව දුකතුන් වාසයේ වඩාගෙන සිටින්නින් කන්පත්මලා එදාමුන් වාසයේ රාජ්‍යයේ පත්මුණා දසන ආකාරයෙන් රාජ්‍යකලාතර පසුභාවයේ සියලුම රාජ්‍ය සම්පත් අපහැරගාලා තෞත්තරින්ින් පරිදිව යන අභිඥාපතවගෙන ආයුබලවර ධම්ම ලෝකෝත්පත්තියේ පස්සේ වදාලා මහංගලයේ රැකී සිටින සම්මා බගතුතු නාවෝ තීර සමාදාන හා ප්‍රතිපත්ති පූර්ණය කඩ නොපිස්ස කරන්න සමර්ථ වුණේ කුසල් දිරියේ දැත් අනිස්ථානයේ නිසායි. උන්වහන්සේ කපිලංගාර ජාතක අවස්ථාවේදී විශාල සංඛාගාවක් පහක් වෙන තැනට සද්දවතක් නිරෝධ සමාපත්තිය දෙකදලු නාත තේරුම් ගත්ත මේ කුමාරී පුත්‍රයා වෙන කෙනෙකුගේ වැඩක් වුන තෝනාසේ කිනිසුදිලි සිහිය දේවතා. අසාධ්‍යවද මේ විඥාන වල නැන්නේ කොහොමමයි නැන්නේ ඇයි නැන්නේ මේ අදගාමී වැඩක් කියනයි. මේ මහා බෝසත්ත්වෝත්තමයන් වහන්සේ පාරමී අදිස්ථාන කළ සත්‍යයක් ඥානවත් කළා තර්ජනය කුත්කලා. මාගේ බුරණේ කෙනෙක් නෙමෙයි සියක් තාමත් කමිනියක් මගේ අදදානේ දෙනවා දෙනවාමයි. මේ මිතාගුණ වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට ඇතෙන් ආරාධනාවක් කළා. කාමං කතාමි හිමයන් උද්දපාදෝ අවන්තිනෝ නානරියන් පරිස්සාමි හන්ද පින්දා කටිග්ගහා. ස්වාමීන් වහන්සේ කමිනි කෙනෙකුට දන් නොදීන්ට මට පුළුවන් කමක් නැහැ. ස්වාමීන් මේ ගිනියාගුරුලන් මැද්දෙන් මා පැනගෙන ඉන්නවා. මාගේ ඉස්ස යටිකුරු වෙන්න පුළුවන් පා උඩුකුරු වෙන්න පුළුවන් ස්වාමීනි මේ අතර දුර මා වෙත අනුකම්පාවෙන් මේ පින්ද පාප දාණය පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කරලා ගිනිඅඟුරු වල මැද්දෙන් තැන්. පිටක් නැති මේ මහ පොළොව මැද්දේ ගිනිඅඟුරු වල මැද්ද රතු රෝගයක් තරම් විශාල නෙළුම් මලක් උන්වහන්සේගේ පීවර පිළිගත් කන නැගිලා ආචාර්යමත් නෙළුම් මල හොඩ වැඩේ දෙවෙන මාගා මෛත්‍රියට පත් කරමින් උන්වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් කිදී සිටින ඒකින් දපාතේ අසේම බුදුරජාණන් වහන්සේගේ පාදයට පිළිගන්නේ අසංග වාසියෙන් සාදුහන්සේ දෙන්දි මා ගෝසාකරන් උන්වහන්සේ තින් කැමිනේවා සත්පුරුෂයන් බලන්ට තින්කම් කරලා කවදාක් වදිතක් වන්නේ නැහැ මා දෙත බලා සම කෙනෙක්ම තින්කම් කරන්ටේ මා මේගත් කරගත්ත පිළ සෑමද නාම අනුමෝදන් වෙන්ටේ මේ ජීවිත කර්ත්‍යාගයෙන් දුන්න දානමය කුසල බලයෙන් දෙවියන්ට ඇද ලෝකය සසදෙන් එකට ලන්නක මට ලෝතුරා බුදු බව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මේ විදිහට මාර දීපුත්‍රයන් පවා මල්කේද පමුණු මේ තමා බලාපොරොත්තු වුණු පින්කම් කිරීමේ ස්ථීරකාර අදිස්ථාන ඇතුව මේ මහා ආගෝධි තත්ත්වෝත්මයන් වහන්සේ පාරමිතා භූමියේ පින්කම් වල යෙදුණා. එක වාරයක් නෙමෙයි, සිය වාරයක් නෙමෙයි, දහස් වාරයක් නෙමෙයි, අසංකේය අප්‍රමේය වාරවල උන්වහන්සේ මේ වගේ ස්ථීරකාර අදිස්ථානයේ පින්කම් යෙදුණා. සත්කම්මස්ස කසත්තා උපචිත්තා උස්සන්නත්තා විකුලත්තා මේ විදිහට ස්ථීරකාර අදිස්ථාන ගුණය නැවත නැවත බොහෝ වාරවල සිය වාරවල දහස් වාරවල අසංඛ්‍ය වාරවල උන්වහන්සේ කරත්තු නිසා ආලෝකලවර දෙවුලව උපන්න දෙවියන් අතර අනිකුත් දෙවියන් ප්‍රාදා කරුණු 10කින් උන්වහන්සේ මම මේ තාක්ෂි භාවයක දැමුණා. දිව්‍යමය ආයුෂ වර්ණකප බල ආධිපත්‍යයේ නොයි දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවියේ නොයි උන්වහන්සේ මම මේ තාක්ෂි භාව පත් වූ අතර මේ බුදු වෙන ආස භාවයේදී මනුෂ්‍ය ලෝකයේ තැන නිතන මේ මහා පුරුෂ ලක්ෂණය පහළුණා සුප්පතිච්චිත පාදෝවෝති සුඛීති සිරිකතුල් නදීතේක සමං පාදං භූමියන් නිතිපතේ සමං උද්දරදී සමං සම්බාවන්තේහි පාදතලේහි භූමි කුසති භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදය දෙවැනක් මහා සමාන සමතලයි සමව නොහත්ේ ත්‍රිපාදයේ උසෝනවා සමව දින පිහිටවනවා සමව මුළු ත්‍රිපාදයෙන්ම එකවරක දින ඉස්සල්ක දෙන හැටි උන්වහන්සේ පිළිපදින කරනවා මේ විදිහට නෙළුම් මලක වර්ණය යන වර්ණින් බබලෙන අතිශයින්ම සුදක්ක වූ ඒ උතුම් ත්‍රිපාද තලයේ දරහකත් මේ සමතවාවට හේතුව ස්ථීරසාර අදිස්ථාන ඉදිරියට කෝ කියලා පස්සට නොගෙන පාරමී දිශාවකව බවට සාධකයක් නෙළුම්හන්සේ මෙලින් දේශනා කරලා දාලා දීන ලක්ෂණයෙන් සමන්නාගතස මහා සමන්නාගතෝ මහා පුරිසෝ සත්‍යයකාරං අඥාවස විපාදාවෝ චක්කවත්ති මේ ලක්ෂණයේ දීඥානම් යම් උත්මයේ කොට දීගේසිකානම් ඒකාන්තේ චක්‍රවර්ත රජවේ රාජා සමානෝකින් ලබතේ සත්‍යනේ කුණානම් කුමක්ද ලබන්නේ අනුත්සම්භයෝ හෝති තේනෙච්ච මනුෂ්‍ය භූතේන පච්චාති තේන පච්චාමින් තේන සමාත සතුරු වූ කිසිම මනුෂ්‍යයෙකු විසින් දිනක් කරන්ට බැරි කම්පා කරන්ට බැරි ආනුභාව සම්පත්තියක් ඒ රජතුමාට දීතෙනවා සත්‍යේ කෝකන අගාරත් මහානකාරියම් පබ්බජතේ අරහං හෝති සම්මා සම්බුද්ධෝ යෙදෙන්නේ කවිදුනානම් ඒ කාන්තෙන් සරුවක් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනවා බුද්ධ සමානෝකින් ලබති අනුත්ථම්යෝ හෝති අම්බන්තරේහිවා බාහුදේහිවා පස්සත්තිකේහි පස්සාමිත්තේහි කාමේනවා දෝසේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කියනවා ලෝකස්මේ ඉනිදෙන්නේ මේ කවිදුනානම් ලෝතුරා බුදු වෙනවා බුදුබාර පත්ුණානම් ලැබෙන අනුසන්ත කවරේද අභ්‍යන්තර හෝ බාහිර හෝ පතමිතුරු සතුරු කෙනෙකුගෙන් උපද්ද්‍රවයක් උන්වහන්සේට වන්නේ නැහැ. කාම දෝෂ මොහොතින් අභ්‍යන්තර සතුරුකුගෙන්වත් ප්‍රමන ආත්මන කිව්වේ මනුෂ්‍ය බ්‍රහ්මාදී බාහිර සතුරුකුගෙන්වත් උන්වහන්සේ කම්පා නොගෙන සෙලවිය නැති ආන භාව සම්පත්තියක් මේ කාන්තෙන් පිහිටනවා ආකල උන්වහන්සේ වහදාගලා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ස්ථීර සාරව ස්ථානයෙන් දිවියෙන් ලැබූ කාලද ජීවර පස්සට නොගෙන කාර්මයේ දරුව බලය සුඛිත සිරිකතුල් ලැබි මහා පුරුෂ ලක්ෂණේ ලැබුණා ලක්ෂණාලේ සම්පාවන වෙන උදාර ගුණ සම්භාරයක් උන්වහන්සේට පිහිටියක් මහා මෙරු පර්වතයේ මෙන් නොසන්වේ ඇති ජීවිත වාසනාවක් මේ මහෝත්තමයන් වහන්සේට පිහිටියා එනිසා උන්වහන්සේ ලෝතුරා බුදු වුණා මේ විදිහට ජාති ජාතියක් මාතා ස්ථීර සාර අදිස්ථානෙන් පාරමී කුඩා සුපීති සිහිපත්ුන් නැතුව ලෝතුරා බුදු වූ මේ සරුවඥන් වහන්සේට සමකල්ලියගේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ පරාණ යන අපට ස්ථීර සාර අදිස්ථානයෙන් නිවන් දකින අතුරු දාන සීල භාවනා දී පාරමී කුසල ධර්මයන් පරිපූර්ණය කරමින් මරුන් කරදවා පතන බෝධියකින් සාන්ත නිවන් සුව ලබන්ට අපට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවි මහා පුරුෂ ලක්ෂණය දෙත්නා පාද කාලයේ චක්කා නිජාකාර හොන්ති. ශ්‍රී පාද පත්මයේදී චක්‍ර ලක්ෂණයක් දිහිතා තියෙනවා. යම් දෙත්නේ තථාගතෝ කුරිමන් ජාතෙන් කුරිමන් භවං කුරිමන් නිසේතං කුම්මේ මනුෂ්‍ය කෝටුව සමානෝ. බෞද්ධන සුඛාවෝ අහෝති ඉන්ද්‍රිය දුක්ඛාත භයං අපනුදිතා ධම්මිකාන්ත රක්ඛාවරණ දුක්ඛේ සංවිධාතා සපරිවාරංච දානං අදාසි මහා බෝධිසත්වයන් වහන්සේ අතීත ජාතිවලදී පාරමී පුරන අනන්ත ජාතිවලදී බොහෝ දිනාක සපතිනක වැඩ හැදුණා ඉන්ද්‍රිය දුක්ඛාත භය කියන රජසොතර සතුරු උපද්‍රව වලින් උන්වහන්සේ මිනිස්යන් සත්‍යයන් වළක්වා ගත්තා දිනකර පසවිසාවියෝදාමි විපත්තලින් උන්වහන්සේ මහජනයා ආරක්ෂා කරගත්තා ධාර්මික රක්ෂාවරණ සංවිධාන කළා තුමනක් නෙමෙයි ජීවර සහිතව දම් පින්කම් පැවැත්තුවා ජීවරයක් පූජා කරනවා නම් සංකර ජීවරයක් නොව දපිරිද දාන වස්තු මේකට ඉස්පාසු කළා තමන් ඉහත මිතුරන් ඉස්පාසු කරගෙන මේ ජීවර පූජා කළා එවත්ම තින්ද පාප තේනාතන දිලාන ප්‍රත්‍යාවියම් කිසි පූජාවක් දානයක් සමත්නවා නම් අනුපත් දාන වස්තුන් පරිවාර කරගෙන තවත් බොහෝ හිතවතුන් එක්පාස් කරගෙන ඒ දාන ආදී පින්කම් වල යෙදෙනවා මේ විදිහට දානයේ පමණක් නෙමෙයි සීල සමාදාන උපෝසක උපවාස ආදී අනේක විද කුසල ධර්මයන් කිරවර ජන අයික්‍රමීෂ්ඨ කරනවා එවැගේම කද බවට මෙතනත් වරුන් බවට සේනාපති වරුන් බවට තමිනහාම මහ ජනයාට තමිනෙන්න තියෙන අනේක විද උපද්ද්‍ර ජනයෙන් වළක්වා ගන්නවා වළක්වාගෙන අදේ දානයේ සලස්වනවා බෝධිය හැතරෙන සීල සත්වන් සාදර දෙනවා මේ විදිහට රතවාසීන්ට ලෝකවාසීන්ට ආරක්ෂා සංවිධාන කළ කුසල ධනයනොත් සපරිවාරව ධම් පින්කම් පැවැත්වූ කුසල ධනයනොත් ඒ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ භවයක් පාසා දෙව්ලොව මනුෂ්‍යාත්ම භාවයට පත් වුණා. මේ අන්තිම ආභාවේ මනුෂ්‍ය ලෝක උකන්න දැන මේ ශ්‍රී පාදයේහි ධක්ම ලක්ෂණ කිහිපයේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණා. එක්කා පාදකලයේ ධක්මානි ජාතානුන්ති සහස්කාරානි සම්යමිකානි සනාවිකානි සබ්බාකාර පරිපූර්ණානි සීබක්තරානි ශ්‍රී පාද යුග්මයේහි දහසක් ජවි සහිත නිම්වලු සහිත නද සහිත සරුවාකාරයෙන් පරිපූර්ණව චක්‍රවර්ත රජතුන කොට පහළවන චක්‍ර ලක්ෂණ යුන්වහන්සේගේ ශ්‍රී පාද කර්තියදී මේ චක්‍ර ලක්ෂණේ වරකරගෙන ස්වස්තක නන්ද රතාදී එකසියක් මංගල ලක්ෂණ පිළිබඳදී මේ මංගල ලක්ෂණ අතර චක්‍රවර්ත රජතුමාගේ ලාංඡනයදී මෙන්න මේ කාරණේ දැකගෙනයි එදා පොණ්ණඤ්ඤ මානවකතුමා ඉත ඇඳිලා කොසවලා මෙතුමාගේ කාන්තෙන් ලෝකුරා බුදු වෙනවා මායේ කියලා ප්‍රකාශ කරන දෙක හේතුවක් වුණා. චක්‍රවර්තී ආදලාංචනයක් අදතුමෙගේ සටහනක් දීපාදුවේ. එයින් සඳහන් වන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ චක්‍රවර්තකම පාගාගෙන මැනගෙන ලෝකුරා බුදු වෙනවා ආදින මේ තේරුම. මේ විදිහට ප්‍රතිපාතක් මංගල්‍ය ලක්ෂණයන් පිරවනාගත්ත අතිසමෙන් මනෝඥ වූ මේ චක්‍ර දුග්මය පිටන්ත හේතු වනේ අර ලෝකවාසීන්ට රත්නවාසීන්ට අමරේ කලකා දීම සහ කතරවාදව ධම්පින්කම් කරද්දීම සාදා සමානෝකී ලබති. ඉතින් චක්‍රවර්ත රජ කෙනෙක් වුණා නම් කුමක්ද ලබන්නේ? මහා පරිවාරය හොති. මහා ශ්‍රවන්ති පරිවාරා බ්‍රාහ්මණ කාපතිකා නේගම ජානපදා ගණක මහා ආමත්තා අනිකත්තා දෝවාලිකා පාරිසද්ධා අමත්තා පාරිසද්ධා රාජානෝ භෝගියා කුමාර. චක්‍රවර්ත රජු නම් විශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතීන්, ප්‍රවේම නේගම ජානපද වාසීන්, ජනක මහා අමාත්‍යයන්, අනිකත්ත දෝවාලික අමාත්‍ය පාරිසද්ධකින් මේ නුයෙක් නම් කොට ඇති. විශාල පරිවාර සම්පත්තියක් චක්‍රවර්ත රජුමාත් ලැබෙනවා සතර මහා දිවයිනේ. බුද්ධ සමානෝකින් ලබති මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා වික්ඛු වික්ඛුනිය උපාසකා උපාධිකායෝ දේවා මනුසා සුදානාගා ගන්ධබ්බ මේ මහා පුරුෂ ලක්ෂණය තුළු මේ ලෝකුරා බුදුන් වහන්සේ නාහතරදී අදගාස යාත්‍රා මාතේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිවැර සම්පත්තියේ සිටින්නේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලක්ෂණාන සංක වතෙන් බව මම අවබෝධවිදේ. මෙමෙ ජාතු ජාතියක් පාසා දෙවියන් සැත ලෝකයාතුම අභය දානේ දීමේ ප්‍රාණයම ආරක්ෂා සංවිධාන සැලසීමේ සතරාරව ධම් සිංකම් තැවැත්වීමේ පාරමී පුරා චක්‍රවර්තනේ දහිත ලෝකහල මේ ලෝසුරා බුදු වී ගදාල ඒ සරුවත් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාර පූජා වේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිටා ආශිර්වාද අප සමග සමසන්දෙම සැලසේවා. අපට නිවන් දක්නා ධාතු දක්වාම සීල සතුන් අධි වීමට සැප විවරව ධම් සිංකම් පවත්වමින් නිවන් මඟ සුවසේ ආගන්තුක වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයත පන්නේ ජීගංගුලේ බ්‍රහ්මොද්දු දත්ත කියන කරුණ තුනකින් සඳහන් කරන්න තියෙනවා. යම් දුක් වේ තථාගතව පුරුමන් ජාතෙන් පුරුමන් බවන් පුරුමන් නිතේතං උබ්බේ මනුෂ්‍ය භවතෝ සමානෝ පානාපුතාදම් පහය පානාපුතාකා ප්‍රතිලේකව හොති. නියත දන්දෝ නියත සත්ත්වෝ රජ්ජේ දරාපන්නෝ සබ්බ ප්‍රාණ භූත හිතාම කම්පේ විහාරේ. මහා බෝසත්යන් වහන්සේ පාරමී පුරණ අවස්ථාවල අනන්ත ජාතකන අසංතුල්‍ය ධාතවල ප්‍රාණඝාතයෙන් වැළකුණා. ප්‍රාණඝාතය ආදීනව දෙවිදෙන ප්‍රාණඝාතයෙන් වැළකිනා ප්‍රාණඝාතයක ගන්න කවි ආවද දඩ මුගුරු සියල්ල මත්තර ගන්න. නියත දඬු නාපේ දඬුවම් මත්තරය. නියත සත්ත්ව කම්‍යාව ගත්තරය. ලංකි ප්‍රාණඝාත කිරීම ප්‍රතිසීම ලද්දිත උන. දයාපන්න සියලුම සතුන් වෙත බොහෝම කාරුණිකව සම්බ පාන භූත විසාම සම්පේධාවේ සියලුම ප්‍රාණීන්ට භූතයන්ට පිට අනුකම්පා ඇති උන්වහන්සේ වාදේ කරේ. එක ජාතියක් නෙමෙයි ජාති 100ක් නෙමෙයි ජාති 1000ක් නෙමෙයි අනන්ත අපරිමාණ ජාතිවලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රාණ ඝාතයෙන් වැළැක්වි. ප්‍රාණ අනුපාතා වේදමණේ ශික්ෂාපදයේ ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ ආරක්ෂා කරයි. අනන්ත ජාතිවල උන්වහන්සේ මේ ප්‍රාණ ඝාතයෙන් වැළැකී සියලු සතුන් තබේ ජීමේ ආනිසංස ලැබෙන. බුදු වෙන ආත්ම දක්වාම දෙවොලකට වින්ද මනස ආභාවයෙන් තමයි තමයි මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ආග සංවේදේ හෝතේ ජීවන් මුලේක බ්‍රහ්මජ්‍ය ගත්වෝතේ. බාහුවතුන් වාසයේ ශ්‍රී පාදයේ කීති දිනුව අනුකත් මනුෂ්‍යයන් දිනුවට වඩා දිවිල් දිවිලදී. ආග සංවේදයන් මේ ලක්ෂණයයි. ශ්‍රී පාදයේ හතරකට බෙදුවාන හතරෙන් එකක් පමණ දිව දිනුව කිලාදී. හරි වස්තරණය කළ සම්ද්වක් වගේ දෙවියන් වහන්සේ දීපාති හේතුව මාතේ පහදාලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලයක් බව. දීගංගුලිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ශ්‍රීහස්ය අනිකුත් මිනිස්යාගේ ඇඟිලිවලට වඩා ඇඟිලි දිගින් දීලා තියෙනවා. දීර්ඝ ඇඟිලියක් බව මහා පුරුෂ ලක්ෂණයක්. මුලින් ලොකුවට අගට යන්තන්ට අනුක්‍රමයෙන් දිගින්වත් දීලා තියෙනවා මනෝක් ලෙස මේ ඇඳේ. එතන ශ්‍රීහත්යේ මාපතන්ගේ දෙතනර ඉතිරියන්ගේ හතර හතර සමභාවයෙන් දීප්ලතිය. ශ්‍රී පාදයෙන් විභා පහ සමභාවයට දීගෙන දීප්ලතිය. බ්‍රහ්මතුගතෝ කියන්නේ බ්‍රහ්ම රාජයාගේ ශරීරයෙන් ඉරුදු ශරීරයක් භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. ධනෙන්වත්, පදියෙන්වත්, ස්තම්භයෙන්වත්, නැන්වත් නැතුව, අදක් නැතුව අතිකයෙන්ම ඉරුදු වූ රූපකය මේ භාග්‍යවතුන් වහන්සේ දිහා තියෙන්නේ. මේකට කියනවා බ්‍රහ්මුද්ධ ගාත්‍ර ලක්ෂණ කියලා. ඒ දීර්ඝ දිලුණියක් බව, දීර්ඝ අඟුලියක් බව, ගම්ඥාග ශරීරයෙන් යන පිරිදු ශරීරයක් බව කියන මේ මහා ආපෝෂ ලක්ෂණ තුනම ප්‍රාණ ධාතයෙන් වැළකුණා වූ කුසල බලයෙන් ලැබුණු බව මේ සූත්‍ර දේශනාවේ පහදලා දාලා. ඉමේ ලක්ෂණේ සමන්නාගත්ෝ සත්‍ය අගාරං අඥාවතේ සාජාව විචක්කවා සාජා සමානෝකින් ලබති දීඝායුකෝ කෝතේ චිරත්තිකෝ දීඝමාගම් පාදේති සකප්පා හේනච අන්තරා ජීවිතා ඕරෝකේක පච්චත්තිකේන පච්චාමිත්තේන මනස භූතේ චක්‍රවර්ත රජ වුණාන දීඝාවත වින්දනය කරන බොහෝ කාලයක් ජීවිතේ රැකෙන තමන්ට නියමිත අවස දෙල මිතුරු අප මිතුරු කිසි මිනිස්යෙකු කුරුසින්වත් ජීවිත හාන කරන්න බැරි සත්‍යයක් චක්‍රවර්ත රජිනුට මේ නිසා ලැබෙන බුද්ධෝ සමානෝ කිංගබති දීඝායුකෝ හෝ නිරන්තරකෝ දීඝමාර්ගම් පාලේති නතක් කාතේ නිති අන්තර අන්තරා ජීවිතා හෝ රෝපේකන සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාලේනවා බ්‍රහ්මනාවා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණානුසන්තයෙන් දීර්ඝාවත ලැබෙනවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඒ තමන් වහන්සේ නිමේ කාලකාසය ජීවෙනතුරු ප්‍රමන බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිම වෙනකු විසින් ජීවිත හානියක් කරන් සිරිහාසයට පුළුවන් කමක් නැහැ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත නැති කරන්ට දෙව්දස්සකම් විදුකුළුපාවෙන් ගල් පෙරළුවා නාගාගිරියතා යදී දුනුණයන් කිස් දෙකක් නිහ යෙව්වා මේක කින්වත් ඒ කථාගතයන් වහන්සේගේ ජීවිතේ ගහණයක් කරන්න බැරුව මේ විදිහට නිමිත අවශ්‍ය දෙවන සුළු අතරක ජීවිතක් හේතපත් නොකල නැති සත්‍ය විශේෂයක් මේ ලක්ෂණ තුනෙන් ලැබි යති බව මේ සූත්‍රයෙන් දේශනා කොට වදාළා. දීර්ඝ කාලයක් ප්‍රාණවන්තයෙන් වැළකී ප්‍රාණඝාතයෙන් වැළකී සීල සත්වන් තදේ දුන්න ඒ මහෝත්තමයන් වහන්සේ බුදු වෙන ආකාරයේ මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ඒ ලක්ෂණාන්තන් ප්‍රවත්තන් දීර්ඝාස වින්දනය කළා. සියක් අවුරුදු සාල්සයදි කාලයේ ආවිනික ධර්මතාවක් වශයෙන් ඒ සියක් අවුරුදු වලින් බාහන හතර ගුණයක් ඒ භාග්‍යවතුන් වහන්සේ ආස වින්දනය කළා. එයින් 47 අවුරුද්දක් කලන් කෙටි කාලයක් ඇතුළත සූවිසා සංඛ්‍යාක් තත්වයන් අමා මහ නිවන් පුරයට පමුණුවන්නේ භාග්‍යවතුන් වහන්සේට පුළුවන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටි සතුන් තමයි දුන්නා වූ දීර්ඝ දිලිමු දීර්ඝ අංගුලි සම්මුති දත් මහා පුරුෂ ලක්ෂණ ඇත්තාවෝ ඒ දත බලධාරයේ සරුවක් සම්මා සම්බුදු ජානන් වහන්සේට සමකල්‍ය අපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතේම පරිත්‍යාග වේවා අපට නිවන් දකින්නාතුරු ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් ඩබේ දෙමි මේ සාන්ත නිවන් මඟ ගමන් කර ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් දෙත්වේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං භවන්ති කුරිමං හිතේ තම් කුම්භේ මනුෂ්‍ය භූතෝ සමානෝ දාසා හොති අනිත්‍යං අසිතානං කහගුණියානං ගෝධනියානං සායනියානං ලෝණියානං පානානං බාහිරතුන් වහන්සේ කුරිම ජාතවල කුරිම භවවල කුරිම පාපස්ථානවල මනුෂ්‍යාට භවවලදී ප්‍රමිත වූ සතවතු ආහාර භෝග්‍ය සාරණීය වේයනීය පාන කියලා මේ අනේක විද ආහාර පාන වර්ග ගන්න. බුදු සාතනවල බික්ඛු බික්ඛුණී එවාගෙම බුදු පසේ බුදු මහ රහත්මන්ට බුදු ළඟ යාම කාදීන්ට අනේක විද සත්‍යයන්ට මේ ප්‍රමිත ධම්පින් සම්පූර්ණාත්ය කරලා. ආහාර භෝග්‍ය ආදිවාසයන් කියන ප්‍රමිත ආහාර පාන උන්වහන්සේ අනේක ධාතුවල ධම් දීලා ඒ දන් දුන්නා වූ දාන වස්තු ප්‍රමිත දාන වස්තු උපමාකරන්ට වස්තුවක් මේ ලෝක ධාතයක් නෙමෙයි. ඒ තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රමිත ලෙස දන් පින්කම් කරත්වා ඒ කුසල බලයෙන් ආයු කුලවල දෙවලෝකන්න. සමස්ත භාවයේ තනින් තන මේ සත්පුස්සදතා මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ ප්‍රතිලාව කළා. සත්තස් පුස්සදාවන්ති උදෝසෝ අත්ථේ උස්සදාවන් කිබ්බෝසු පාදකාලේ උස්සදාවන් කිබ්බෝසු අන්තකෝටේසු උස්සදාවන්තේ කාණ්ඩේ උස්සදෝ භාග්‍යතුන් වහන්සේගේ පිටියතු දෙක පිටිකතු දෙක දෙවරහිත ස්තන්ධයේ තියෙන නිස්සාන හතේ අත්ති නහාරු නොකෙන හැටියට මනෝක්ලක මාස ධාතුන් ත්‍රිවි පවතින මේ මනෝක්ලක මාස ධාතුන් ත්‍රිවි පවත්නා ලක්ෂණයද කියනවා සත්‍යස්සදතා මහා පෝෂ ලක්ෂණය මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්න හේතුව දීර්ඝ කාලයක් ප්‍රණීත ලෙස ධම්කින් කන්ත වැඩි. මේ ආනසංකවාදී රාජා සමානෝ කින් ලැබතේ ලාභී හොතේ සම්මිතානං රසිතානං පාදමීයානං භෝධනීයානං සායනීයානං දෙවමීයානං පානං. සත්‍ති රජුණානං ප්‍රණීත වූ කාර්ති භෝග්‍ය සායනීය ලේයනීය පාන වර්ග අනන්ත අපරිමාණෝ ලබත. බුද්ධව සමානෝ කින් ලැබතේ ලාභී හොති සම්හිතාන ගතිතාන කාදනියානම් කෝධනියානම් සායනියානම් දේහනියානම් පානන භාග්‍යතුන් වහන්සේට ප්‍රමිත වූ කාර්ය භෝග්‍ය ආදී ආහාර පාන ලබන්න මේ මහා කුසල ලක්ෂණය කරණිමිත්තක් වුණා භාග්‍යතුන් වහන්සේ දුක්තරක් යාත්‍රන කාලවලදී පවා කලෑමයක් කඩලෑමයක් මුං ඇටයක් ආලැටයක් කරා සුභේකී යතන අවස්ථාවලදී පවා දෙවි දේවතාවුන් වහන්සේගේ ඒ ආහාර කොටසට ප්‍රණීත අමෘතේ ප්‍රාප්ත කර උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී සුජාතාව පිළිගන් වූ සියලු පායාසයක දබදාක්වත්වත් කළ දෙවි දේවතාවෝ ජීව ලෝකෝල යදී ප්‍රණීත පෝජිත ප්‍රතිඵල බල සංහාරේ ශාසයේ වළඳන සෑම භක්තිදක් මාතාවන මේ විදිහට ජීවමය ඕජස්සම ලබන්ට මේ තින හේතු වාසනාවයි සතලෙකක් අවුරුද්දක් වුණේ ප්‍රණීතලේ තම ඉන්න පාපේ ලබන් වහන්සේ ලැබුණා ඇතැම් විට පුණ්‍යාදාසී පිළිගන්නු ලුණුක් නැති කුඩු රෝගයක වුණාට දිව්‍යමය රත්නය ඇතුවා ගන්න අවස්ථාව ලැබුණා මේ අනේක ජාතක සත්‍යාන්තයන්දී බුදු කටේ බුදු මහ රහතන් වහන්සේලා අදසිල්වත් ගුණවත් උතුමන්ට විදීමගේ ආශිර්වාදයෙන් තිරසංගත සතුන්ට පවා ප්‍රණීතලේ වුණාට දන් දීම නිසා මේ ලක්ෂණාන සත්‍ය ලැබුවා කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා අනේක ජාතක සත්‍යාත්මයන්ගේ ප්‍රණීත ලෙස දාන පාරමිතාව පිරීමේ මේ සත්‍යසුදුතා මහා පුරුෂ ධර්මයේ ලබාගත් ඒ දස බල ධාරේ සරුවර්ණ සම්මා සම්බුද්ධජානන් වහන්සේ අපට පරණැදී දුනා අනුගමනය කරමින් අපට නිවන් දකින්නතුරු ප්‍රණීත ලෙස ධම්කින් කම් පවත්වමින් ඒ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු වන්දනාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් දුක්ඛේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං භවං කුරිමං හිතේ තම් කුද්දේ මනුෂ්‍ය භූතව සමානෝ බෞජනං සංඝාකෝ අහෝචේ දානේන දෙය්‍ය වජ්ජේන අත්ථ චර්යාය සමානත්තකාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරන අනන්ත ජාතිවලදී මහා ජනතාවට සතර සංග්‍රහවත්වකින් අනේක ආකාරයේ සංග්‍රහ කළා. දානීය දෙය වර්ජින අත්ත්‍යයය සමානන්තකාරය. දානීය සංග්‍රහ කළා. මේ වචනේ සංග්‍රහ කළා අර්ථචර්යාවෙන් සංග්‍රහ කළා සමානාත්මතාවයේ සංග්‍රහ කළා. අතම් දිනකොට මේ වචනේවත් අර්ථචර්යාවක් සමානාත්මතාවක් අවශ්‍ය නැහැ දානිය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දානියම අවශ්‍ය සත්‍යයන්ට දානය පරිත්‍යාග කළා. අතම් දිනකොට දානිය අවශ්‍ය වන්නේ පිය වචන මාත්‍රයක් විදිහට. එතනන්ත පිය වචනේ මෛත්‍රී පූර්වාංගම පිය වචනේ උන්වහන්සේ පරිත්‍යාග කරලා. පිය වචනේ සංඝාතර එතන තනමුක දානේ වත්‍ය වචිනේවත් අවශ්‍ය වන්නේ වැඩහැකිරීම අවශ්‍ය දෙයක්. එලන්නන් තුන්වහන්සේ මෙලව පරිලෝ වැඩහැකිරෙන මඟ ලහදා දෙමින් අර්ථකාරියාව හැදේ. එතන් මායට ඒ කිසිවක් අවශ්‍ය නැහැ සමානව ජීවත් වීම අවශ්‍ය දෙයක්. එලන්නන්ට සමාන ආත්මතාව කියන මේ සංග්‍රහවන් මේ සංග්‍රහ කළේ. අනන්ත ජාතිවල උන්වහන්සේ දන් දීමේ දානමය අර්ථකාරියක් දානමය සංග්‍රහවත් වුණා. එවගේම ප්‍රියවත්න කතා කියීමේ ප්‍රියවත්ජිනී අර්ථචාරියාවක් මෙලොව කර්මව තියුණුව සඳහා වැඩ සිටීමේ ඒ අර්ථචාරියාවක් ඊළඟට ඇතිතනක් නැතිතනක් සමාගයේ සමාන ප්‍රවතුන් ඇති කර ගැනීමෙන් සමාන ආත්මතාවය කියන මේ සතර සංග්‍රහවත් වූ මුදුන් තමයි. ශෝක ගණන් අතන්ත ගණන් ජාතවලදී සද බවට, ඉදු බවට, සේනාපති බවට, නැතිමති බවට තවත් ත්‍ක්ෂයන්ට පස්ව සම වාදයකදීම මේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ සතර සංග්‍රහවත් මේ ජනතාවට රංජනය කළා සිටි. මේ විදිහට සතර සංග්‍රහවත් සිදු කළ බවට සාධකයක් වශයෙන් ඉමානි මේ මහා පුරුෂ ලක්ෂණාලු පැතිලව. නමුතරුණ අප පාදවතු හෝතේ ජාලහත් පාදවතේ නාතේ දෙවොලමින් සිටෝ මේ මිනිස් ලෝක සම්නි තනදී මේ මහා අපරස ලක්ෂණ දෙකක් පහළ වුණා සතර සංග්‍රහ වස්තුවේ සාධකයක් වශයෙන් මුරුදු මොලොක් අතුල් කතුල් නැති බව සහ ජාල ලක්ෂණ අතුල් කතුල් නැති බව කියන මහා අපරස ලක්ෂණ දෙකෙන් බාම්බුතුන් වහන්සේගේ ශ්‍රී හත්යක් දීපාදයක් කියන මේ අතුල් කතුල් ඒ මොහොතේ උපන්න කුඩා දරුවෙකු අතුල් කතුල් මේ අතිශයින් මුරුදු මොලොක් භාවයේ පිළිඳලාතියි. විතල් මන්දයකින් සත්නම් ප්‍රණීත ජිතනෙන් දෙස්සන් ලද දහසක් වරක් කළෝ කුළුම් පෙඩක් නේ ඒ භාගතුන් වහන්සේගේ ත්‍රිහත් යුග්මයා ත්‍රිපාද යුග්මයා අතිතේන්න මුර්ධව මොලොක්ව පවදේ. ජාන ලක්ෂණතාව කියන්නේ දක්ක ජීවන වරුවකු විසින් දැල් කවුල් වල සකස් කරාමක මස්තමක ජනේ කූරු පිහිටවන්න වගේ භාගතුන් වහන්සේගේ ත්‍රිහත්යේ ඇඟිලි හතර හතරක් තම මත්තමක පිහිටා තියෙනවා. ත්‍රිපාදයේ ඇඟිලි පහ පහ තම මත්තමක දිගින් පිහිටලා තියෙනවා. මේ මනෝක්‍රියට පිහිටියා වූ ඇඟිලි ඇති බව කියනවා ජාල ලක්ෂණ අතුල්පතේ ඇති බව කියනවා. මේ ලක්ෂණ දෙක පහළ වුණේ අර දීර්ඝ සංසාරයේදී සතර සංග්‍රහවත්යේ ලෝකයාට සංග්‍රහ කළ දවස සාධක වශයෙන් වෙයි. මේ ලක්ෂණානුකූලව වශයෙන් සඳහන් කරනවා සුසංගේත පරිජනෝ හෝති සුසංගේතා සෝන්ති දික්ඛු දික්ඛුනිය උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරානාග ගන්ධබ්බා. භාග්‍යවතුන් වහන්සේගේ පරිවාර සම්පස්සිය මනාව සංග්‍රහ ලබන පිරිසක් බාදපත් වුණා මේ ලක්ෂණ දෙක ඇති ගනි. අතුතෝන්න සක්ත වර්ණයෙන් බබලන්නා වූ අතුල් කතුල් නැති බවක් එවැගේම ජාල ලක්ෂණ අතුල් කතුල් නැති බවක් මුරුදුමලක් අතුල් කතුල් නැති බවක් කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා උන්වහන්සේගේ විසු විසුණේ උපාදුක උපාදික අසුවන පිළිසම ආමිතෙන් ආධර්මයේ සංග්‍රහ ලැබුණා. දිව්‍ය මිනිස් ආදී වශයෙන් සිටින සීලම ශ්‍රාවකයෝ බෞද්ධ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගෙන් ධර්මාමිත සංග්‍රහ ලැබුණා. අද දවසේ පාරම බුද්ධ ශාසනයේ සවිතුනේ සෑම විසුණ වහන්සේ නමක්ම සදාතියන්ගේ සිව්පතේ ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණ දෙකයි. එවැන්ගේම සිව්වනක් පිරිසමක් දෙවියන් ධර්මයෙන් උත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මధుර මනෝහර වූ සත්‍ධර්ම දේශනාව ලබමින් ඒ ධර්ම සංග්‍රහ හින්දනය කර මේ විදිහට ධර්මානුක සංග්‍රහ ලැබීමට ලබන පිරිසක් ඇති බවට සාධකයක් මේ මහා පුරුෂ ලක්ෂණ දෙකයි. ගත දීර්ඝ කාලයක් නුන්නේ සතර සංග්‍රහවත් වෙන ලෝකයාට වැඩ කළසු බුදුරණ ආප භාවයේදී මේ ජාන ලක්ෂණ සහ මුරුදු මොලොක් අතුල් කතුල් යන තරමින මහා පුරුෂ ලක්ෂණ ලාභී වූ දෙවියන්ට දේවතා දෙවියෙක් වැනි වූ ගක්මයන්ට ගක්මයේ වැනි වූ මාර පරාජය කළා වූ දතබලධාරී බ්‍රහ්මා සම්බුදුරජාණන් වහන්සේට තම කල්යා ප්‍රේ නමස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වූ අපට නිවන් දක්නා තුරු සතර සංග්‍රහවත් දනතලතා ප්‍රාර්ථනීය ගෝධියෙන් සාන්ත නිවන් සුවල් නිගිත වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශාස්නාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.